සංවාසය අද මේ වැඩසටහනට ලෝක විද්‍යා රටවල කල්යන්ත්‍රින් සම්බන්ධ වෙනවා. ඒ හැමදෙනාම වෙනුවෙන් අද මේ වැඩසටහන සම්බන්ධ වෙන ඒ විශේෂයෙන් වගේ ආරාධනා පිළිගැනගෙන අද මේ වැඩසටහන සම්බන්ධ වෙන ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි වගේම රූපවාහිනී නාලය මොස්සේ විචිත්‍ර ධර්ම කතිකයක වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන භාවනා උපදේශක වගේම මනෝ උපදේශක ජාත්‍යන්තර බෞද්ධ ධර්ම ප්‍රචාරක නුවර පොකුණුගල විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති පූජ්‍ය කාරිගම මහින්දසාර ගෞරවනීය ස්වාමින් වහන්සේයි අද අපත් සමග මේ නමසභා මණ්ඩපයට එකතු වී සිටින්නේ. ඉතින් මම උන්වහන්සේ මේ ලෝකේ පුරා ඉඳලා මේ වැඩසටහනට සම්බන්ධ වෙන කල්යන් මිත්‍රණීමේ නමස්කාර පූර්වකව පිළිගන්න සිටිනවා. ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාගේ මෙන්ම අපගේ මේ සංසාර ගමන නිමා කර ගන්න ධර්ම ප්‍රයත්නයට උපකාරයක් වීම සඳහා තථාගත ධර්මය පැහැදිලි කර දුන්න ලෙස මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චිත්තේ නනියති ලෝකෝ චිත්තේන පරිසස්සති. චිත්තස්සේක ධම්මස්සේ සබ්බේව වර්තමන්නගූ. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාර්මික සිංහතුනි, සියලු දෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සැලකිල්ලෙන් යුතුව සූදානම් වන්නේ විශේෂ ධර්ම දේශනාවකට අහුන්කම් දීමට. මා ඉහතින් සඳහන් කළ ධර්ම පාඩය ඉතාම වැදගත් ධර්ම පාඩයක්. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු එකක්. චිත්තේන නියති ලෝකෝ. චිත්ත කියන්නේ හිතට, නියති කියන්නේ නිර්මාණය කරනවා, සකස් කරනවා, පවත්වාගෙන යනවා. ලෝකෝ ලෝකය. චිත්ත විසින් මේ ලෝකය පවත්වාගෙන යනවා. ඒක අපි ටිකක් තේරුම් ගන්න බලමු. ජීවිතය කියලා කියන්නේ ඇඟයි හිතයි දෙක. හිත කියන එක අපිට තේින්නේ නැහැ. ඇඟ කියන එක තේින්න තියෙනවා. හිත හරියට විදුලිය වගේ. විදුලිය රැහන් දිගේ ගමන් කරනවා අපිට තේින්නේ නැහැ. බල්බ් එකක් දැල්වෙන්න නම් මේ විදුලිය අවශ්‍යයි. ඒ වගේම ඊළඟ වගේ. ඊළඟ හැමතැනම තියෙන අපිට තේින්නේ නැහැ. ආන්ගේ වාගේ හිත කියන එක තේින්නේ නැහැ. ඇඟ කියන එක තේනවා. ඒ තේින්න නැති හිත කියන එක නැතිනම් මේ නිවිසුන්ට ඒ කිසිම සත්‍යයකට මොනම වැඩක් කරන්න බෑ. මනුස්ස ලෝකයේ ඉන්න සියලුම මනුස්සයෝ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු දේව කණ්ඩායම් හයක් දිව්‍ය ලෝක හයක් තියෙනවා. ඒ හයේම දෙවිවරු එළගෙන බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මවරු එළගෙන මනුෂ්‍ය ලෝකෙන් තල්ලහා සතර අපාය කියලා අපි කියනවා. මේ සතර අපායෙන් කියලෙන සත්‍යය. මේ සියලු දෙනාගෙන ප්‍රයාකාරයේ සිත විසින් තමයි සිද්ධ කරන්නේ. සත්‍යමය නිදාගත් එක්කම සාමාන්‍යයෙන් අපි දන්නේ මනුෂ්‍යය කියලා මනුෂ්‍යය නිදාගත්තෙත් වැඩක් කළක් කරන්නේ නැහැ. ඒකට හේතුව හිත නැහැ. එතනින්නම් කියන මනෝවිද්‍යාවට අනුව උදේ හිත ආශ්‍රය වුණා කියලා. අපි බුදුහාමුදුරන් ඉගෙන ගන්න තමයි ඉන්ද්‍රිය බද්ධ පිටක් කියනවා කියලා කියනවා. ඒනට අර භයංග හිත තියන ඒ නිසා තමයි අර දිවෙන්නේ. ඊළඟට මරණයට පත් වෙන එක. පිට සම්පූර්ණයෙන් අයින් වෙන ශරීරය ඇඟිල්ලක්වත් හොල්ලන්න බෑ. ඒ ශරීරයේ පත්තරෙන් පත්තර සිදුවෙන්න පටන් ගන්නවා. ඒ රූප ධර්ම වලට කරක්මක් නෑ එතනින් පස්සේ හිත ඉවත් වෙනාට පස්සේ. එතකොට හිත තියෙනකොට තමයි මේ ශරීරයට පැවතින්න පුළුවන්කම ලැබෙන්නේ. මේ හිත හරීම ප්‍රබල ධර්මතාවය ශක්තිය ඒකෙන් තමයි මේ ලෝකෙින් මිනිස්ස හැම දෙයක්ම කරන්නේ. සංකේය නිරාවත්තෙත් මොකක්වත් කරන්නේ. අපි කියනක ආමගිරිය නිදි ආපහම වැඩක් කළක් කරන්නේ. රජකමා නිදි ආපහම රාජ්‍ය පාලනය කරන්නේ. එළගෙන අනිත් අය වෛද්‍යවරු ඉංජිනේරුස්ලා වගේම විද්‍යාඥයෝ කියන මේ පිළිත් විද්‍යාවේ වැඩක් ලක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය අනිත් කටයුතු කරන අනිත් අය ඉංජිනේරුස් වැඩක් කරන්නේ නැහැ. ඒකෙන් හිතන ඇතුළට. එතකොට විද්‍යාමන්ත්‍රය ගන්නද විද්‍යාමන්ත්‍රියේ කටපිට වෙලාවට යනස් කරන්නේ. පරිවිත්මගලන් හා මන්දිරයේ කටපිට වෙලාවට වැඩක් කළක් කරන්නේ. ඒකේ මේ හිත නැතිකම. එහෙනම් මේ හිත තමයි මේ ලෝකේ හැම දෙයක්ම කරන්නේ. හිත එක් කලයක් තියෙනවා මේ එක ලෝක ධාතුවේට. මේ ලෝක ධාතුවේ තියෙන ඉවලම ලෝක ධාතුවේල ඒ සිත් කලේක සත්‍ය වැඩ කරන්නේ මේ හිත කියනකොට. මේ හිත හරියම ප්‍රබලයි බලවත්. ඊළඟට කියන චිත්තේන පරිසස්සති. විනිදස්සේන ගමන් කරනවා. සාමාන්‍ය සමාජයේ බලවත් එහෙම යම්නම්මය රජවරු වෙලා ඉන්නවා. යම්නම්මය සිටුවරු වෙලා ඉන්නවා. යම්නම්මය විද්‍යාඥයෝ වෙලා ඉන්නවා. ඒකේ විනිවිද සත්‍යයට ගමන් කරලා ඉන්නවා. ඊළඟට තවත් පිරිසක් ඉන්නේ මේ බොහෝම නරක පිරිසලක් ඉන්නවා. මේ නරක පිරිස අතින් ලෝකයට මහ විශාල අපරාධයක් කෙරෙනවා. මහා ත්‍රස්තවාදී වැඩ බෙන්ද සිදුරන විශාල හදමින් තුවක් හදමින් මේ විදිහේ මහා අපරාධ වැඩ කරනවා. ඒ විදිහේ නරක පැත්තට සකස් වෙලා මේ තත්ත්වයන් ගොඩනැගිලා තියෙනවා. එන්ද්‍රියේ විවිධ කටකඩවල් වලට විශේෂණාංග චින්තන ගමන් කරලා තියෙන මේ හිතෙන්මයි. මේ හිතෙන්මයි සඳහා නරක කියන දෙකක්. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරේ සගතයේ ඉඳන් නේ මෙන්න මෙතන. අලත්තරක් විවිධත්වයේ කියන එක. දේවලෝකය හදාගන්න හිතෙන්මයි. රහලෝකය හදාගන්න හිතෙන්මයි. බ්‍රහ්මලෝකයේ තියෙන අරහතාවකට බ්‍රහ්මලෝක අරහතාවකට බ්‍රහ්මලෝක කියලා තේසියල්ලා. ඊළඟට පල්ලහාට තියෙන යක්ෂලෝක, ප්‍රේතලෝක, තිරිසංගලෝක, ඊළඟේ මේ තිරිසංගලෝකයේ බලයේ විචිත්‍රයි තමයි සුදා සත්‍යාවදී සිට අලියා කියන ලෝකීක කතාවක් අයි විචිත්‍රත්වයට පත් වෙන ඒකත් කෙරෙලටයි. ඊළඟේ නිරයේ තියෙන තියෙන අපායවල් නෙමෙයි නරකයේ තියෙන අපායවල් 136ක් සියල්ල කියන එක දෙන්න මේ මාර්ගය සකස් කරගන්නෙත් විවිධත්වයට පත් වෙනවා. ඒක මුද කතන්දරයකින් කියනවා නම් විදහාමුදුරේ දිනක් සිද්ධාත වැඩලා හාමුදුරුවෙක් එක්ක වඩිනකට ඊරියක් දැක්කා. මේ ඊරිය දැකලා බුදුහාමුදුරේ සිතහ පහල කරනවා. සාමාන්‍යයෙන් බුදු දෙනෙක් වෙනා පහර කරගන්නේ අර්ථ සාල කරන්නේ අර්ථාංගිකෝ. ඉතින් ආලංගහා මුද්‍රාහන තථාගතයන් වහන්සේ මේ උභහන්සේ මේ ඇයි සදා පහල කළේ? ඒකත් උභහන්සේ කියන ආනන්ද මේ නීරි ඊට පෙර ආත්ම බ්‍රහ්මලෝකෙ හිටියේ. බ්‍රහ්මලෝකවල ආවිත බොහෝවිත කල්පවලින් මරින්නේ. එතකොට බ්‍රහ්මලෝකෙට යන්න තියෙන්නේ ධ්‍යාන මට්ටම් වලට විස දිනු කරපහක්. ඊළඟට බ්‍රහ්මලෝකෙට යන්න ඉස්සෙල්ලා යාදිකේ රජකමරියක් හැටියට. රාජකමරියක් වෙනවා කියන්නේ රජ පල්ලක රජදරුවෙක් වෙන්නේ ලේසිද ගොඩක් කින් කෙරෙන්න. ඉතින් මේ රාජකමරියක් හැටියට ඉඳලා මේ සමය වගේක් ගැතලා එළිදෙනට යනකොට ඒ සිටේ ඇතුළලා තියෙන සත්‍යය මේ විදිහට පිටදෙනවාද පිටපිටංගල කියලා කම්පනයක් ඇතුළ භවනා කරලා හිත ධ්‍යාන මට්ටම් වලට අරගෙන ඒ මරණයට පස්සේ වෙලාවේ හිත ධ්‍යානයක සමාධි විල තියෙන්නේ ඒක ආයතර ග්‍රහණයකට කිව්වා. ඊළඟට ඊට හේරන් කළ තේරු සිතිලියක් තියෙනවා. පිරිතන් ලෝකේ. හාමුදුරු නමක් බණ කියන තැන බණ අහමින් ඉඳලා නිහිරි හඳට අහුම්කන් දීලා. සමහර සත්ත්වයෝ ඉන්නා එහෙම නිහිරි හඳට අහුම්කන් දෙනවා බොහොම කැලැස්සේ. අපේ මධ්‍යස්ථානයේ සිටිය ගෙදරක කුකුලෙක් ඉන්නවා මේ හැන්දෑරි හයට පිරිත් දානකොට රේඩියෝ එකේ එතෙන් ඇවිල්ලා ඒ රේඩියෝ එකට ඉඳගෙන ඉන්න පිරිත් විතරක ඉවරණක් තාස්සකම බහලා පුරුමාගල කියන තැනක් පිරිත් දාන තැනක් මල්ලව සිටියේ හැන්දෑරි හරියට හයට පිරිත් දානකොට මේ හරක් පිරිකක් ඉන්නවා ඇවිද්දලා සෑම තැන ඒ සත්තු ඇවිල්ලා අර ඉතත් අගෙන ඉන්නවා. මොකද මම එතනම සිටි අදාසක කෙනෙක් කියලා ඒ මම ඉන්න වෙලා ඕන් දැන් හරක් වෙනවා. සම්භාවනාවට කතා කරන විදිහ වෙන ගම. ඉතින් අර හරක් කිරිත් එක අහගෙන ඉඳලා මේ ඉවරනාට පස්සේ තමයි ගියේ. ඉතින් මම ওই විදිහට මේ පිරිසක්වත් ඉන්න ආයේ හම්බෙන්න කන කියාය. ඉතින් මේ සිතිලිත් ඒ විදිහේ රහතන් වහන්සේ කෙනෙක් බණ කියන අහගෙන ඉඳලා ඒ නිහිරි හඬට ඒ තැනට ඇවිල්ලා ඒ ශක්තියෙන් තමයි රජකමරියක් කියලා කියන්නේ. එතකොට දැන් බලන්න සිත්හෙන පරිකස්ස සිටී එන්නකොට දැන් විවිධ සංවලට ගමන් කරනවා. අර පිරිසංගෝපයේ සිටියා උන්නේ කියලානේ අපි කියන්නේ. ලෝක කියන්නේ හතර ආපාය මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකත් එක්ක. එතකොට දැන් මෙයා තුන් ලෝකෙම ගිහිල්ලා සිතල් ලෝකෙ හිටියා මනුෂ්‍ය ලෝකෙ හිටියා ඊළඟට බ්‍රහ්ම ලෝකෙට ගියා ආයෙත් සිතල් ලෝකෙට ගියා. එතකොට මේ සිත්ස්ස ඒක ධම්මස්ස කීය දන්නේ එකම කෙනා එකම ධර්මයක් මේ එකම කෙනා තමයි මේ දියන්නේ හැම කෙනාම. හිත. දේවල් මාරුසරාත ජීවත් වෙන්න හදාගන්න දේවල් මාරුසරාත ඒ දේවල් සාර්ථකයි. ඉතින් ඒ ජීවය ඇතුලේ ඉන්නකොට අපි මේ බඳුක්ක එකතු කරනවා. ඉන්න කාලෙට. සතරම් මිල මොබයි සාමයේක බඩු බහන්න ඉතින් ඒවා අරගෙන ගේ මාරු කරනකොට කවද දෙයකට යනකොට ඒ අරගෙන යනවා. අන්න ඒ වාගේ අර ඒකේ දේ ඉන්නකොට එකතු කරන ධාතු කුසල හෝ අකුසලත් එක්ක තමයි අරගෙන යන්නේ. ඒ යනකොට ඒ ගිහිල්ලා ඉපදෙන තැන ඊළඟ ගියේ. ඒකට බුදුහාමුදුරුවෝ කියේ අනේක ධාතු සංසාරං සම්භා විස්සං අනිද්දිකං සහකාරකම් ගවේ සංකේ දුක්ඛ ජාති සලස්සන මේ ශරීරයෙන් නැති ගෙයල හදන වැඩුව එයාගෙන මම ඒක හොයාගන්න බැරුව දුක් විඳ සුදු කාලයක් තුනක් තුනක් නැවත නැවත සහකාරක විශ්වේසි දැන් මම මේ ගේ හදපු කෙනා දැක්කා. එතකොට කියන්නේ මේ ගේය තමයි හදන්නේ. මොරේ සංගල ගේල් හදන්නේ. අතර අපාය කල්ලහාම මම දැන් නරකේ කියනවා 136ක් අපායව. ඉතින් මේ කෝපේ හරි ඉස්සෙන්න ගේ හදාගන්න ඉතින්ම තමයි ත්‍රිසංගයේ දළුවෙක් කර සුභාන් හත්යාගේ ඉඳලා අලිය දැක්කා ඒ කෝකේ හරි ගෙදරක මේ හදාගන්න කිසිමයි. ප්‍රේත ලෝකෙත් එහෙමයි. ඒ වගේම යක්ෂ ලෝකෙත් එහෙමයි. මනුෂ්‍ය ලෝකෙත් ඒ විදිහමයි. ජීවණයකත් වලත් එහෙම විවිධ ස්වභාවයන් තියෙනවා. ඒ ජීවිතයන් වලට යන්නේ මේ තමයි මේ හිතක තමයි. එතකොට මේ හිත කියන එක තමයි මේ හැම තැනම ගමන් කරන්නේ. ඕම් මේ හිත ඔය හැම තැනම ගමන් කරන්නේ මෝහයෙන්. නැත්නම් අවිද්‍යාවෙන්. ආන්නේ අවිද්‍යාව කියන එක අයින් කරගන්නයි ඕනේ. ඔන්න ඕකට තමයි බුදුහාමුදුරුව මේ මහන්සියලා අසාරාසංක කල්පලක්ෂයක් කිව්වේ ඒ මෝහය යොත් කරගන්න තමයි මහන්සියල. මහන්සියල කැපෙලා හොයාගත්ත අවස්ථාව. ඉතින් ඉවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒක ඉවත් වෙලා සමන්ත සැනසීම ලබන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක බොහෝම තීක්ෂණ මාර්ගයක්. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය දේ තමයි බුද්ධිය කියන එක. ඒ නිසා බුදු කියලා කියනවා. බුදු කියලා කියන්නේ බුද්ධියට සහම කියන්නේ ස්වභාවයට. ඒක මේ හිතේ තියෙන ස්වභාවයක් තියෙනවා. ස්වභාවය කියලා කියන්නේ හැටි මොකේ හැටිද? හිතේ හැටි හිතේ ස්වභාවය. මේ හිතේ හැටි හිතේ ස්වභාවය අවස්තරම දම් දෙස් වේ චුත්තං කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. මේ හිත බොහෝම ප්‍රභාස්වර එකක් බබලන එකක්. සංසකෝ ආගන්තුකේ සප්ලේසේ පස්තිරිකා මේකට බාහිරින් කුණු ඇතුළු වෙනවා කියලා කියනවා. එතකොට දැන් මේ කුඩේ කුණු කොහෙන්ද ඇතුළු වෙන්නේ බාහිර. දැන් මේ විවිධ ලෝකවලට යන්න හේතු වෙන්නේ මේ ඇතුළේ බාහිරින් එන්නා වූ කුඩමයි. ඒකද මොනවද හොන්නේ? බාහිර කියන ඒවාද? ඒවාද? ඇහැසනනාසය දිව ශරීරය හා මන කියන ආයතන වලින් තමයි පැමිණෙන්නේ මේ තුන. මේ තුන ඇවිල්ලා මේ හිත අපිරිසිදු කරනවා. පිළිසු කරනවා. ඒවා මොනවද මේ තුන? අන්නහා තරහා ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ ශෝක වීම කනගාටු වීම බය සැක අවිශ්වාස ලෝභ සංමසිරිකා. ඒ වගේම මේ බය කරදරයි හිරියරයි ලෙඩයි දුකයි ඒ වගේම අමනුෂ්‍යයෝ ඉන්නවා ඒ වගේම අපල තියෙනවා මේ මේ කතා කරන ධාතු මේ හැම සත්‍යයක්ම මේවා කතා කරනවා ඉතින් මෙන්න මේ විදිහේ මේවා කියන්නේ මේවෙන් හිත කිලි කියනවා දන්නේ නැහැ මේ ආයතන වලින් එන පණිවිඩවලු කියන්නේ ඇත්ත දෙයක් ආයතන තුකින් හිත ඇතුළට පණිවිඩ යන එතකොට ඒවා දැන් හිතනවා. එතකොට මන කර්ම බලට පත් වෙනවා. මේ දෙකට ඵල තියෙනවා. ජවන් හිත් කියලා කොටසක්. ජවන් හිත් කියලා හිතේ හැදෙන හිත් 17ක් හැදෙන මේ ආයතනයකින් පරිවිදයක් වෙනකොට හිත් 17ක් හැදෙන එතන අය ජවන් හිත් කියලා කොටසක් හැදෙනවා කියනවා. ආගේ ගවන් හිටවලින් මේ කර්ම සිද්ධ වෙනවා. ඒක කුසල වෙනවා, ඒක අකුසල වෙනවා. ඒක අකුසල වෙනවා වැඩි යතේ. කොහොමද වෙන්නේ? ඒ යන් වෙනකොට පරිවෙද එක්ක කැමැත්ත, එක්ක අකමැත්ත. එක්ක ලෝභකම, එක්ක ද්වේෂය. එක්ක ප්‍රිය බව, එක්ක අප්‍රිය බව. එක්ක ඕනකම, එක්ක උපාසකම. ඒ එකම වචන මම කිවි Google වශයෙන් ලෝභ දේහ කියලා ගන්නකෝ ඒ අන්ත දෙකට තමයි වැටෙන්නේ. එතකොට මනසින් එහෙම අන්ත දෙකට වැටිලා අපිට සිදුවෙනවා මනේ තරග හැදෙනවා. ඊළඟ වචනෙන් අපි කතා කරනවා ඒවා එතනින් නැතර වෙන්නේ නැහැ ඊළඟට අපි කතාවට යොමු වෙනවා වචී කර්ම හදාගන්න. ඒ ආයතන වලින් පණිවිඩ එනකොට වචී කර්ම හැදෙනවා. වචනෙන් කතා කරනවා අපි. හිතකිතා කතා කරනවා කප්පියෙක්ට. නරක පැත්තට. දුබල පැත්තට. මම ඒකට පුංචි උදාහරණයක් කියන්නම්කො. එක අම්ම කෙනෙක් අපේ ස්ථානයට ධානේ අරන් එනවා. ධානව වේද. ධානේ අරගෙන ඇවිල්ලා වාඩි වෙච්ච හැටි කියන්නේ මේ සාමුදුරනේ මටයි මගේ දරුවන්ටයි කරදර වෙයිද කියන්නේ. ඉතින් ලොකහාමුදුර අහනවා මේ අම්මටයි අම්මගේ දරුවන්ටයි කරදර වෙනද? නැහැ. එහෙනම් ඉතින් ඔයාලට අහගන්න. එතන අම්මා හිත හිතා මේ නරක පැත්තට පණිවිඩයක් හදා ගන්නවා හිතේ. ඒ කියන්නේ මට කරදර ලැබුණද? ඉතින් මොන හැම මාසෙම ගාන දෙනකොටම මේ අම්මා අහන්නේ නෝක. ඒ පාර මේ ඔබ මාස ගණනාවක් මෙයා මේ කරනවා. ඉතින් දවසකට මගෙන් ඇහුවා මම කියවා මේ අම්මා ඕක නම් මේ කරදර දෙන්න ගන්න වැඩක් ඔය කතාව කියන්න එපා. අත්‍යරිත. ඒ අම්මා යෝජනාවක් විතර දෙනවා මට කරදරෙන්න. ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ සංයෝජන කියලා මනෝවිද්‍ය උදාහරණයක් කියලා ගන්නවා. ඒක හසසින් දෙන්න උත්තරේ එන්නේ හිත පිළිසිදු කර ගන්න ඔබ පැත්තට සංයෝජන මේ විදිහට කරන්න කියලා ගන්නවා බුදුහාම. බුදුහාමඳුරේ බුදුබව ලබන්න යනකොටත් සංයෝජන කරලා මෙන්න මෙහෙම මේ අර පින්නපාත ගිහින් ආහාර ටික ලැබුණාම මුල්ම වරට සිද්ධාර්ථ කුමාරයාට සිතේ ඇති වෙනවා කියන අප්‍රිය මේ පුදුමාකාර අප්‍රසන්නකමක් ඇති වෙනවලු මේ රජපෞලක රම්ම සුරම්ම සුබ කියන මේ සැප විඳපු මේ උත්තරය මේ අර මුල්ම පින්දපාතේ ලැබුණේ ඔය විචිතරණ කරන්න තියෙන කෑම තිබු කෑම පින්දපාතේ ආපදකෙනෙක් බුදු කෙනෙක් කියලා ඒ වෙනකොට පිය අරගෙන තිබුණේ නැහැ. ඒක අර ගන්න යනකොට මේ ඇතුලෙත් තියෙන අර බඩවල් එහෙම එළියට ඇදගෙන ඉන්න තරම් යන්න යනවා. ඒ වෙලාවේ කියන්නේ සිද්ධාර්ථ කුමරුනි උඹ සෑම උදෙසා සැනුනියාද එහෙම නැත්නම් මේ සියලුපත්යේ දුකින් නිදවන්න විදිහව සඳහා කන්නේ කියලා. සමන්තම සංවේදනාවක් දරිය කරගන්නකොට අර ආපු අප්‍රසන්නකම අප්‍රියාව සම්පූර්ණයි කයින්දලා. ඒ වගේ අර සංවේදන අර නරක පැත්තට එක්කෙනා. ඉතින් අර අම්මා අර විදිහට ඇවිල්ලා කතා කළා. කතා කරපහම ඌ අත්හරි කියලා අරුන්නේ. මේ අම්මා දවසක් යත්තේ දැසලයක් කතලා මිනිස්සු පැත්තට ඇවිල්ලා එයා ඒ ගස් ටික මනින්ද අවශ්‍ය ඒ ටේප් එක නැති නිසා මේ අම්මගෙන් ඉල්ලපහම මේ අම්ම ගිහිල්ලා ගෙනත් දුන්නා. ගෙනත් දුන්නාම ගෙනත් දුවලා අහපල් යනකොට ඉඳ පිට අක්කත් ඇවිල්ලා මේ දෙල්ලක ගස්ලා දෙන්න කැදුනා. අවුරුදු පහක් නැගිටින්න බෑ ඉඩලියකට. ඉතින් දැනටත් එහෙමයි බොහොම අමාරුවෙන් ඉන්නේ බොහොම මේ ලෙඩ වේද අත්කම හරියට ක්‍රියා කරන්න. ඉතින් මේ අම්මා මේ අම්මාගෙන් අපි අහුවා මේ ඇයි එහෙම නිතර එහෙම කරදර වෙයි කියලා කිව්වේ. ඉතින් දරුවෝ තුන්දෙනෙක් ඉතින් ඒ දරුවෝ තුන්දෙනාට හොඳට ඉගෙන ගන්න බැරියෝ කියන්නේ අම්මගේ අම්මා අසම ඒ විදිහේ නැගිටින්න බැරුවෙන් ගියාම ස්වාමියාට සියලු ධනෙ වියදම් කරන්න වෙනවා. ඒ වගේ ස්වාමියා ධනෙ උපයාගෙන තියෙන රට ගිහිල්ල කෝටි ගාණක්. ඉතින් ඒ නුගල් කවුරු හරි ඇවිල්ලා ඉල්ලයි ඥාති සුකලට කියලා තමයි මේක බලස්සන්නේ. අපිට පමණක් නෙවෙයි අර මේ මොල් යාළුවන්ට හිතෙන්න මේක කියලා දුන්නා. හම්බෙනකොට මට කරදර වෙයිද? අත්මාගේ දරුවන්ට කරදර වෙයිද? ස්වාමියාට කරදර වෙයිද? කොහොමද කියලා. අන්න ඊට පස්සේ තමයි මේ අවසානයේ මේ ප්‍රතිඵල ලැබෙනවා. බලව කඩන වශී කර්ම නරකට ඇත්තට වා හරින දානකයි එවගේ ඒවා භාවිතා කිරීමෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න කියලා කියන්නේ කාය ඉතින් අර සියලු ධනෙ හොරගත්තේ නෑ මේ අම්මට තමයි ගියවසන් සියලු ධනෙ වියදම් කරන්න වෙනවා මේ අම්මට දෙහුත් කරා ජීවිතය විකාශ කරන්න වෙනවා බැංකුවට මේ දෙහුත් කරා අන්න ඉල්ලන දේ දෙනවා මේ හිත කියන්නේ අන්න ඒක වාහනයක් ඕන කියලා කියලා ඊට පස්සේ දුන්න හදලා ඒක කම්පියුටර් එකක් ඕන කියලා ඒ හදලා දුන්නා ඒ වගේම ඉල්ලුවා ටෙලිෆෝන් ගන්න කියලා හදලා දුන්නා හදට යන්න ඕන කියලා හදලා දුන්නා ඒ ඉල්ලන දේ දෙනවා මේ හිත එහෙම තමයි ඒක හරි කියන එක ඕන පැත්තකට දක්ෂේ මේ හිත කියන්නේ ඕන පැත්තකට දක්ෂේ එතකොට තවත් මම පුංචි උදාහරණයක් කියන්න මේ අයට තේරුම් ගන්න පුදුදා ජීවිතයේදී අපි බොහෝ ආකාරයෙන් අපේ හිත පිළිති කරගන්න තේන්න තියෙනවා ඒ වගේ කර්ම හැදලා අපට එනවා ජීවිතේට මේ එක කඩක බර කියන්නේ කියමයි පුරුතුනා ඒ යනකොට එක මහත්කේ පාර දිගේ පයින් යනවා ප්‍රදේශයකට ගියේ පාර පාරට ඇවිදගෙන ගියේ ඒ යනකොට මේ මහත්ය සිදිරි ගගා යනවා මොකද මහත්ය මේ සිදිරි ගගා යන අනේ හාමුදුරුවන මේ මට හැම අවුරුද්දෙම මේ කාලෙට ලෙඩක් හැප්පෙනවා උණ ඒ උණ හැදෙනම මාසයක් රෝහල වෙන්නේ දන්නේ ඒක හැදීගෙන එනවා ඉස්සෙල්ලෙන් මම ගුරුහාමුදුර අහලා තියෙනවා මේ ඒ මහත්තයාට ඕන දෙයක් නෙදේ නෑ එහෙනම් ඔක සම්පූර්ණයෙන්ම අහක දාන්න ඒක සීලයක් නෙවෙයි අවශ්‍ය පස්සේ අහක දාලා අපි දෙන්න සම්බතාපස්ස දාතාව කියන ඉංග්‍රීසි එතන සම්බතාපස්ස දාතාව කියන ඉංග්‍රීසි කියපුවහම අනිවාර්ය පහකට පස්සේ අහලා තියෙන මහත්තයාට නෙදේ ඕනද වාත නෑ එහෙනම් ඔයක සම්පූර්ණ රහත ගන්න. කියලා අදහස. ආයත් සම්බතපාතක ගාතාව කියන්නේ. ආයත් සම්බතපාතක ගාතාව කියන්නේ කිය. දැනගත්ත. ආයත්. අන්දර නිින්ද යනකොට වාගේ හිතට දෙන්න කෙනෙක් අර ලෙඩේ මට ආවේ කවදාවත් නැහැ. දවදාර තම මහත්ය දුවගෙන පන්සලට ඇවිල්ලා ගිහින් පන්සලට. අරේ හාමුදුරනේ මම ලෙඩේ නහම් හාමුදුරුවෝ. ලෙඩේ ඉවරයි. ඉතින් අවුරුදු ගානකට පස්සේ ආයේ හම්බුණා. අන්දලා ආයේ අර ලෙඩේ හැදුණා. ඔන්න අපේ ජීවිතේට ඔය ලෙඩ රෝග කරදර ප්‍රශ්න මේ තේරුම් දෙන්න ගන්න ගන්නේ අපි හිතන යාලියා කා. උදාහරණ දෙකක් ගන්නවා මෙන්න මේක. මන සුද්ධං ලබා ගන්න මන සෙත්තා මන මෙය. මනසාචේ පදුක්ඛේ. මන සුද්ධං මනස ඉදිරිපත් කරන මන සෙත්තා මන මනස ශ්‍රේෂ්ඨ වෙනවා. මන මෙය මනසින්මයි කරන්නේ. මනසාචේ පදුක්ඛේ. සිරිසිදු මනසින් යුතුව ගමක් හිතනානම් කරනාන පතේ නම් ඒ හේතුව දුක්ක මන්නේ තරන්ගේ ජීවිතයට දුක් ඇති වෙනවා එතකොට මනසාචේ සකන්නේ සිරිසිදු මනසින් යුතුව ගමක් කියනානම් කරනානම් පතේ නම් ඒ හේතුවෙන් සැක ලැබෙනවා තමන්ගේ ජීවිතේ සැකසීම ලැබෙනවා එතකොට මේ සැක ලැබෙන ක්‍රමයන දියුණු කරගන්න පුරුදු පොහේ නෝ අර නරකපැත්ත සම්පූර්ණයෙන් අත්හැරලා දාන්න. තවත් මේකට පුංචි කතාවක් කියන්නම් මේ කඩේට ඒක ඉතාම ප්‍රයෝජන වස්තුවේ විසඳ සංගේ ගුවන්විදුලි දේශනයක් අහලා ඒක අම්මා කෙනෙක් මං හම්බෙන්න ආවා. එයාට මේ වංගත්ත සත්‍ය සම්පූර්ණ පිළිකාවක් කියලා. ඉතින් මේ නෑනෝ මහරගම රෝහලට මේ මෑණියෝ මෙයාගේ උත්තරතල් බොහොම ධනවත් කඳයි කඳ සූත් අරගෙන ගිහින්. ඉතින් අරගෙන ගිහිල්ලා අවුරුදු තුන කොහොමහරි මේ දෙන්නට එකපාරක් පිළිපහදේ. ඉතින් ඇවිල්ලා මන්ද කියලා මේ අර ඉස්සම්ම කෙනෙක් තමයි ආවේ ඇවිල්ලා කියලා හම්බුරෙන්නේ. අපි මෙන්න මෙහෙම තින්කම් කළා. අන්තිම අපි දෙන්නටම පිළිපැය හැදෙනවා අපේ දෑතින්මයි සංග පරිත්‍යාග කළේ. අපේ දෑතින්මයි සිද්ධ. ඊට පස්සේ ඉතින් එහෙම කරපු අපට පිළිපැය හැදෙනවා. සංඝ අම්මලා තින්කම් කරනාට වඩා ඔතනදී වැරදි විදිහට පිටලක් තියෙනවා. බොහෝ බරපතලයි. ඒ කොහොමද? ඒ ධාර දීලා හිතන්නේ ඒක අපිට පිළිකා හැදෙන්නේ. මෙයාගේ දරුව ඇවිල්ලා හිතේවා කියලා. ආර්ග හැම වෙලාවෙම කටේ තියෙන ඕකට. පිළිකා අපිට පිළිකා හැදෙන්නේ. දෙද්දුත් සංග සුද්ධීලක් කියනවා කියන්නේ අඳන් දෙපා අපේ ඇඟුත් පිළිකායි. වාහනේ යනකොටත් ඒවා. විදරදිත් ඒවා. අන්න තින්නතුනේ අරවා උපාදාන කරගෙන මොන තරම් අලෙදද කියලා දැන් තේරුම් ගන්නකොට. ආර පැදි මුසාදාන. ඊට පස්සේ ඒ වෙනවා ඉස්සේ වෙනවා. මේ ඇඟේ ඒ තින්නතුන් අහලා තේන චිත්තද රූප කියලා හැදෙනවා කොටස. කර්මද රූප කියලා කොටසක් තියෙනවා. චිත්තද රූප කියලා කොටසක් තියෙනවා. ආහාරද රූප කියලා කොටසක් තියෙනවා. ඍතුජද රූප කියලා කොටසක් තියෙනවා. එතකොට අර චිත්තයෙන් හැදෙන රූප තියෙනවා. කොහොමද මොහොතින් හැදෙන චිත්තද රූප? කොහොම ශනිකෝ? දැන් අපි යම්පත්ත බලන්න ඕන කියලා හිතනවා නම් මේ හිතලා බෙල්ල හරවන්න චිත්තද රූප හැදෙන්න ඕන. ඉතින් මොහොතින් හැදෙන්නේ? ඒක බලන්න බලන්න. කෑම ටිකක් කන්න ගියාම කෑම ආනන්ද චිත්තද රූප පහළ වෙන්න ඕන ඇඟිලි. ඊළඟට අනලා කෑම ටික උස්සන්න අතින් ඒ චිත්තද රූප හැදෙන්න ඕන. ඒ චිත්තද රූප හැදලා උඩට ඇවිල්ලා කට ළඟට ගන්න චිත්තද රූප. ඊළඟට කතරෙන්ද චිත්ත දිරූප. අතන්ද චිත්ත දිරූප. එතකොට හැම මොහොතම චිත්ත දිරූප පහළ වෙනවා. එතකොට චිත්තයෙන් හට ගන්න දේක තියෙනවා. ඒ අන්න අර විදිහට වෙනකොට චිත්ත දිරූප සුඛාස හයක් වෙනවා වගේ මගේ මතකය. ඉතින් අන්න සමන්ත ඒවා දායාද කරලා දෙනවා. තරන්නේ ජීවිතේට. එතකොට මෙන්න මේ වැරදි ආකාරයට හිතන ක්‍රම වේදය සම්පූර්ණ වෙනස් කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සම්පූර්ණ වෙනස් කරන්න වෙනස් කරලා මේ හිතේ තියෙනවා නිවැරදිව හිතලා සැනසීම ලබන්න පුළුවන්. ඒකනේ හිතේ තියෙන ස්වාභාවික තත්ත්වය. මේ ස්වාභාවික තත්ත්වය අපි නැති කරලා ඉතියි. සංකේත පොඩක් පොඩස්තරම් ගම් දෙකේ චේතනා දහම කියන්නේ ස්වභාවය. ස්වභාවය කියන්නේ හැටි. මොකේ හැටිද? හිතේ හැටි හිතේ ස්වභාවය. හිතේ හැටි හිතේ ස්වභාවය පදස්තර නිදම් බිත්තුවේ තියෙනවා. ඒක බොහොම ප්‍රබහස්තර එකක්. පංචකෝ ආගන්තුක උපස්ලේ සිතත් පිළිසහ බාහිරින් එන පුරෝ එළින් තමයි මේක අපිට තියෙන්නේ. ඒක තමයි කෙලස්. කෙලස් හැටියට හඳුන්වන්නේ ඒ කුණු. උදාහරණයකට ගත්තොත් වතුර කියනවා ස්වභාවයෙන්ම කොහෙන් ගත්තත් පිරිසිදුයි. ඔක්සිජන් හා හයිඩ්‍රජන් දෙක තියෙනවා. හැබැයි ඒක ඇමරිකාවෙන් හැරුවත් ඒක එංගලන්තෙන් හැරුවත් පිළිද ඒවාගෙන ඒක ලංකාවෙන් හැරුවත් ඕස්ට්‍රේලියාවෙන් හැරුවත් ඒක පිරිසිදු කරුවට පස්සේ ඔක්සිජන් හයිඩ්‍රජන් තියෙන්නේ පිරිසිදු වතුර. ඒකට උපකේන මඩකුණු රෙදි වලින් තමයි මේ හිත අපිරිසිදු වෙලා තියෙන්නේ. ඒ වතුරට අපිරිසිදු වෙලා තියෙන්නේ. මඩකුණු රෙදි කියන්නේ වතුරක් නෙවෙයි වතුරට අයිතිස් නැහැ. ඒ වගේ මේ පිටත එකතු වෙලා තියෙන කුණු රෙදි කියන ඒවා මොනවද ඒ කුණු රෙදි? සංධානතරා විරුද්ධා වෛර ක්‍රෝධ ශෝක වීම කනගාට වීම බයසක් අවිශ්වාස ලෝභකම් මසුරුක යාග බේද කුලමල පක්ෂ බේද ආගම් බේද නෑදෑ කරදර හිරියර ලෙඩයි දුකයි ඕමෝ කියන එකක්වත් මේ විදට අයිතිස් නැහැ. හිතත් ඒවා නිකක් නෙවෙයි, හිතට අයිතිත් නෑ. ඒ නිසා ඒවා අයින් කළ යුතුයි. හිතේ හැබෑම සත්‍ය දකින්න ඒවා අයින් වුණාම තමයි හිතේ ප්‍රභාස්වර තත්ත්වය දකින්නේ. දැන් අර වතුර වතුරට අයිති වතුරක් නෙවෙයි වතුරට අයිති නැහැනේ කුණු කියනවා කුණු කියනවා වතුරක් නෙවෙයි වතුරට අයිති ඒ නිසා අපි ඒක කරනවා ඒ කරන්නේ නේද නියම ස්වභාවය මේකයි කියලා අපි දන්නවා ඒක තුළ ඒ නියම ස්වභාවය කියලා ඒ වගේ හිතේ නියම ස්වභාවය තමයි අර ප්‍රභාස්කර ගැටිය ප්‍රභාස්කර නිකන් දෙස්කලේ තියෙනවා එතකොට අර පිටින් ආපු කුණු වලින් තමයි මේ හිත අප්‍රසිද්ධ වෙලා හදිස්සියේ නාපෘතිය හැමතිස්සම මේ ඉන්ද්‍රයන් වලින් පරිවිදයන් ගන්නකොටම අපෘතිය. ඉන්ද්‍රිය හැර අනිත් හැම අවස්ථාවක බලන්න අපි තමයි අමාරුවක් ආවම අපි සම්බෝධනේ මොකද ගන්නෑ කියලා වෙන්න දින පැත්තට තමයි හිතන්නේ අර තරහා ඇතිවෙන පැත්තට තමයි හිතන්නේ. එහෙම නැත්නම් ඇහැට රූපයක් වෙනකොට සනත්ත තමයි හදන්නේ ලෝක පැත්ත තමයි අල්ලන්නේ. ඒ වගේම ප්‍රිය නැති රූපයක් නම් ඒක දුෂ්කරක් තමයි අල්ලගන්න. අකමැත්ත හදාගන්න. සද්දයක් ඇහෙනකොටම ඒක අප්‍රිය පැත්ත හෝ ප්‍රිය පැත්ත හදාගන්න. රස ගන්නකොටත් එහෙමයි. ඒ වගේම මනසට අරමුණක් කල්පනා වෙනකොටම ඒක කැමැත්ත ඒක අකමැත්ත අන්න. පිළිති වෙන ස්වභාවයෙන් තමයි අපි කියන්නේ හැමතිස්සෙ. ඉතින් ඒ කියන්නේ ඒ ඉන්ද්‍රියයන්ගෙන් ගන්නකොටම ඒවා තමයි ක්‍රියා. එතකොට මෙන්න මේකෙන් වෙන්නේ හිතට ලොකු හානියක් බාධාවක් අර වතුරට ලොකු හානියක් කෙරුවා වගේ හිතට ලොකු හානියක් කරා. හැබැයි හිතේ ස්වභාවික ඉරිසිං තත්ත්වය කියන එක තවත් උදාහරණකින් මම කියනවා නම් දැන් වෙන ඉර කියන එක වැහෙන රළාසුලෝයි. ඉර ආලෝකය දුකුත් නැහැ ශක්තිය දුකුත් නැහැ ඒ තියෙනවා. නමුත් රළාසුලෙන් තමයි මේ ඉර යහිලතිය යහිලාවට වෙන්නේ ඒකද ඉර තියෙනවා. ආන්ගේ වගේ හිත වැහිලා තියෙන්නේ මෙන්න මේ කුණුවල. ඉතින් මේ කුණුවලින් වැහිලා අපේ හිත දුකට පත් වෙනවා. ජීවිතේ නොයේ ජාති කරන සතුට වෙන්නේ කියලා සමාන්ත රස ජාති කරනවා. සමහර විට ලස්සන භූම බලනවා. සමහර විට නොයේ සමතුරු තානාන්තර ගන්න බලනවා. මේ හැකියාවන් ගොඩනගා ගන්න හදනවා. මොකද මේ හිතට සතුට දෙන්න කියලා. ඉතින් ලෝක හැමෝම එහෙම කරනවා. හැමෝම කරනවා මේ සතුට දෙන්න කියලා. ඒක සිරු ගන්න භාවනා කරන මේ සියලු කටේ කියලා අරමුණ මේ හිතට සතුට දෙන්න කියලා. නැත්තම් හිතේ සැනසීම දෙන්න කියලා. හිතේ නිවීම දෙන්න කියලා. නමුත් කෙරෙන්න ප්‍රධානම දේ කියන්නේ නැහැ ඒක. මේ ඉන්ද්‍රියංගෙන් මේ පරිදාරගෙන මේ සතුට කරන්න තමයි බලන්නේ අපි. රස කැම ගන්න කියලා හොරෑ කියන්නේ සතුට කරා. සියදෙලෙන් ගන්නේ අය කියලා හොයි සතුට කරා. එතකොට ජීවත් දරවල් හදන්නේ අය කියලා හොයි සතුට කරා. නමුත් ඒ හිතට කොයි දේ දැම්මත් හිතට ඕන දේ කරලා නැහැ. ඒ තමයි අර කැමැත්ත අකමැත්ත හැදෙන එක, ලෝභ දේ හැදෙන එක, ප්‍රිය බව අප්‍රිය බව හැදෙන එක නතර කරන්නේ නැහැ. ඒ අරමුණ එනකොටම ඒවා අඳුරගෙන අත්හරින්නේ නැහැ. ඒ අඳුරගෙන අත්හරියෙ තමයි එන්නේ ඒක නිදහස් වෙන්නේ. ඒක නිදහස් වෙන්නේ. ඒකේ පිරිසිදු ගතිය මතු වෙන්න පටන් ගන්නවා. ආ මේක මතු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ පිරිසිදු ගතිය මතු වුණොත් අර කෙලස් අහක දැම්මොත් ඒ හිතේ නැතිව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අර ප්‍රබස්සරණ නම් දෙකේ චේතන ඒ පැත්තේට ආවම හිතේ තියෙන පැත්තය කියනවා රහත් කියලා. ඒ රහත් පැත්තට පත් වුණාම හිත කොහොමද එකද්ද? මෛත්‍රියෙන් කරුණාවෙන් කියන අපේ දහමින් සම්පාද වෙන පැත්ත. ප්‍රාණී පැත්තේ තමයි හිතේ නියමම ගතිය. දැන් රහතන් වහන්සේ වෙලාවට දැන්නට බොස්සියට ඒ වගේම මොන තරම් කුඩු සත්කාර කරත් ලෝකයන් හැදෙන්නේ නැහැ. අර අනිත් පැත්තේ තරහ හැදෙන්නේ. ඒ දෙකෙන් එකට ඕකද? ඒකේ මෛත්‍රිය තියෙනවා නේද? බුදුහාමුදුරන්ට ඒත් එහෙමයි. බුදුහාමුදුරන්ටත් එහෙමයි. මේ සූත්‍රයේ ලෝක සදහම් කරලා තියෙනවා. මේ සූත්‍රයේ සදහම් කරලා තියෙනවා. ඒ මට මිනිස්සු මේක සැලකිලි කරනවා. ඒ සැලකිලි කළා. ඒ වගේ මම නොයේ නින්දා පාස කරනවා. ඒ මොනවා කරත් මට ඒකේ විශේෂත්වයක් නැහැ. ඒක හරියට නිකන් ජේතවනාරාමේ කියන අර තනකොළ කෙනෙක් ඇවිල්ලා කතාගෙන ගියාට තනකොළ බඳින්නෙත් නෑ. ඒ විශේෂ විතරක් නෙවෙයිත් නෑ, විශේෂ තරහකුත් නෑ. ආයෙ වගේ මගේ හිත. ඒ හිත ඒපත්යෙන් පවතිනකොට තමයි අර මෛත්‍රී කියන එක පැති. මෛත්‍රී විතර ඒ පාපයිත්‍රි. ඒ මෛත්‍රී තමයි ප්‍රයත්නේ. එතකොට මෛත්‍රියෙන් කරුණායෙන් දෙන අපලෝධහමින් සංපා නොවන තත්ත්වය තමයි හිතේ තියෙන්නේ. මෛත්‍රිය. මෛත්‍රිය කියලා කියන්නේ මිතුරු බව. සෙනෙහස. ආදරය. කලකිරීම. ඒ වචන හැම එකකින්ම කියන්නේ ඒ මෛත්‍රියම තමයි. සාමාන්‍යයෙන් අපි ආදරය කියලා වචනයක් භාවිත කරනවා. ඒ වචනේ හැබැයි මේ රාගයේ විදිහට කරන ආදරය. රාගය නිරුත්තර කරනවා. රාගය අවසන් වෙනකොට එතන අර හොඳ වචන නැතුව යනවා. ඒ කාලෙක හොඳ වචන භාවිත කරනවා. ඒ වචන නැතුව යන අර රාගය අවසන් වෙනවා. ඒ වචන සියල්ලම බොරු. රාගයේ වංශනික ඒවා. ඒකේ සලස්නෙත් ඒවා. නිවන මෛත්‍රිය එනකොට සැලපිල්ල හැමතැනම සැලපිල්ල. ඒ සැලපිල්ල මෙන්න මෙහෙමයි. උදාහරණයකට කියනවා නම් මෙන්න මෙහෙමයි සැලපිල්ල ගැන කියනවා නම් දැන් අම්මා තාත්තා පුංචි දරුවට කොයි තරම් ආදරයක් තියෙනවා. ගාල ආදරයක් තියෙනවා. ඒ ආදරයක් තියෙන නිසා අම්මා තාත්තා පොඩි දරුවන්ට ආදරයක් තියෙන නිසා ඒයෙන් මොන වැරද්දක් වුණත් මොනම විදිහකට ගණන් ගන්න. විදර්දරේදී බලන්න සමහර විට අපිරිසිදු කරනවා. පිළිවෙල අපිළිවෙල කරනවා. සමහර විට තරහ ඇවිල්ලා බයිනවා. සමහරවිට කුංචියක් වලින් ගහනවා. ඒ කෝවා කරත් බලන්න මේ සාහයනවද කියලා අම්මට නෑ. තව තව කරුණා වාදනේ හැදෙනවා. තව තව සැලකිල්ල යොමු වෙනවා. ඒ අල්ලන්නේ මොනවද? ඒ ඉල්ලනද දෙනවා. ඒ දෙන්නේ අර මෛත්‍රිය. ඒ මෛත්‍රියම තමයි ස්නේහය කියන්නේ. ඒ මෛත්‍රියම තමයි ආදරය කියන්නේ. ඒ මෛත්‍රියම තමයි සැලකිල්ල කියන්නේ. ඒතර තියෙන්නේ හැබෑනේ. එතකොට ඒක මේ සියලුම දෙනාට තියෙන එක. ඒක මුළු විශ්වයේ ඉන්න සියලුම සත්ත්වයන්ට තියෙනවා. ඒකට ජාති භේදන, ඒකට ආගම් භේදන, ඒකට පක්ෂ භේදන, ඒකට කුල භේදන. බලන්න දැන් ඔය අපේ දරුවන්ට කරදරයක් වෙනකොට අපි රෝහලට අරගෙන යනවා මේ දරුවෝ. කරයන්නේ ඇයි කියලා බලු. දරුවා රකගන්න. දැන් රා, දැන් දවල්, දැන් නිදිමතයි, දැන් වරුදක් කියලා එහෙම අපහසුයක් තියෙනවා. වෛද්‍යවරේ ළඟට අරන් ගියා මේ වෛද්‍යවරයා කියලා මම බේරකට. අවුකම් දෙන්නේ නැහැ. තව වෛද්‍යවරයෙක් ළඟට ගිහිනවා. එයාත් කියන බේරන්නද. අවුකමක් ළඟට ගිහිනවා. එයියේ. බේරගන්න ඕනකම. ඒ අරස් වෙන යක. සීයක් ළඟට ගෙනියන්න උනත් ගිහිනවා. දැන් මේ මෛත්‍රිය කියන එක ඒක බලන්න බෞද්ධ ජනතාවත් ওই මෛත්‍රී ක්‍රියාත්මක කරනවා. මුස්ලිම් ජනතාවත් ওই මෛත්‍රී ක්‍රියාත්මක කරනවා. ක්‍රිස්තියානි ජනතාවත් ඒ මෛත්‍රී ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අනික ඕනෑම ජාතියක කෙනෙක් සර්වර කරදරයක් වෙනකොට ගෙනියනවා. පැකගන්න. එන්නේ. අර මෛත්‍රී මෛත්‍රී. ඒක ස්වභාවිකව යනවා. දැන් බලන්න ඒ කුරාසන දීප කරදරයක් වෙනකොට පැටව අරගෙන දේන. විතරටි කරකවන. ඉස්සගෙන යන්නේ. ඇයි කියලා හු මේ මෛත්‍රිය තමයි ඔතන නැති වෙලා තියෙන්නේ. ආන්දර ගමක් කලේ භාවනා කරමින් ඉඳලා තියෙනවා. උනාට භාවනා කරමින් ඉන්නකොට මීයේ සෛල පැතියක් ගෙනත් කියලා හාව. තවත් පැතියක් ගෙනත් කියලා. තවත් පැතියක් ගෙනත් කියලා. ගෙනත් යාපුවම ආන්දර බලන්නේ ඉඳලා මොකද මේ කරන්නේ? මොක කරලා අර මී අම්ම පැත්තක දෙලා ඉඳලා. ඕම් කිකේ දානකට වහලෙන් බහලා ගිහිල්ලා වැරදියේ ආයෙත් තරම්ම එක එක පැති අරගෙන මොකද්ද මේ? සරහස. මෛත්‍රිය. මෙන්න මේක පොදු ධර්මතාවය. අපට අපේ තියෙන මෝහයත් එක්ක මේක පොදුලා. පොදුලා කියන්නේ මගේ මෛත්‍රිය, මගේ දරුවට මෛත්‍රිය, මගේ ස්වාමියාට මෛත්‍රිය, මගේ බිරිඳට මෛත්‍රිය. වැටක් ගහගෙන හරියට මේ අපි වත්ත වතේ වැටවල. ඉතින් මේ පහතලේ එහෙම වැටක් තිබුණේ නැහැ. අපි තමයි වැටවල් ගහලා. කොහොම වැටවල් ගහලා කොටු කරලා මේ පහතලෝ. එහෙම කොටු කරලා ගම් වශයෙන් කොටු කරලා, දිස්ත්‍රික් වශයෙන් කොටු කරලා, රටවල් වශයෙන් කොටු කරලා හැබැයි මේ මහපොළවේ සිහින තැනක එහෙම බෝඩ් එකක් ඒවත් තිබුණා. මහපොළේ දැන්නේ නැහැ. ඒකම පස්කුලියක්. ඒ වගේ මේ මෛත්‍රිය කියන්නේ පොදු ධර්මතාවයක්. හැබැයි ඒක පොදු කරලා අපි ඉර කරලා මොනවද සක්කාය දිට්ඨිය. ඒකනේ අර මුලින්ම කඩන්න වෙන කියන්නේ. මොකද්ද? බව සංයෝජන වලින් මුලින්ම කඩන්න වෙන රහත් වෙන සෝවාන් වෙන සක්කාය දිට්ඨිය. ඒ රාමගත වීම. පුතු වෙලා අත්තනෝ කායෝ සක්කායෝ. මේ ශරීරය දිහා බලමින් ශරීරයේ පිහිටලා තියෙන ඉන්ද්‍රියන් වලින් පරිණත ගනිමින් මේ හිත පොදු කරලා හිත තුළ වැටවල් ගොඩක් ගන්නවා. මම මම කියලා මම මගේ ආත්ම ආත්මීය කියන කොටුවට වැටිලා කොටුවට වැටිලා මේ හිතට මහා විරහර කරලා තියෙනවා. අර මෛත්‍රියට ක්‍රියාත්මක වෙන්න ඉඩ නැහැ. දැන් මහා අහිතකරම තොරතුරු වගේකින් මුලා වෙලා හිත පීඩාවටපත් වෙලා වෙහෙසටපත් වෙලා තියෙන පොදුම විදිහට. ඒ නිසා ඉතින් හැවතිස්සෙම අසහන. වෙහෙස නිදාගත්තහම විතරක් ඔන්න සහනයක් එනවා. ඉතින් ජීවිතේ නැති කරගන්න ප්‍රශ්න තියෙනවා කියන්නේ නිදාගත්තහම බලන්න මේ මොන ප්‍රශ්නයක් වන්නේ ඇයි? අර හිතුවේ පහළ වෙනවා. හිතුවේ පහළ වෙනවා කියන්නේ සාර වෙනවා කියන ගාන සහන වෙනවා. ආයෙ උදේ හිතුවේ පහළ වෙනකොට තමයි ඔන්න අසහන එන්නේ. ඒ මොකද වෙන්නේ? හිතුවේ වැරදි ඒවායි පහළ කරගෙන තියෙන කෙලෙස් සහිත හිතුවේ. කෙලෙසින් පුරවත් සිටිවිලි පහළ වේ. මේ පහළ වෙන්න එළියට බරක් අපේ ඉර වෙනවා. මේකයි ඊට පස්සේ ඉතින් සමහර ජීවිත නැති කරගන්නවා, සමහර වෙඩි තියා ගන්නවා, සමහර බෝම්බ ගන්නවා, සමහර මිසයිල් ගන්නවා. ඉතින් මේ අපරාධ ඔක්කොම කරන්නේ අර හිතු විලි වල තියෙන අපහසුය නිසා. මේකටපත් වෙලා. ඒ තමන්ම හිතර කරපු අපරාධය නිසා හිතට දැන් මහා විතකස් කරලා තියෙන්නේ. ඒක අසහනයක් කියලා. ඉතින් මේ අසහනය තමයි උත්‍රාත්මක වෙන්නේ. ඒකට හිතන පිළිවෙල නෑරදි කරන්න කියන්නේ. මේක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියන එක ආවම සම්මා සංකප්පය එන්නේ. ඒ සම්මා සංකප්පය වල එන්නේ මොනවාද? නිෂ්කාම සංකප්ප. අත්හැරිය යුතු දෙයක් අත්හරිනා. එතනදී ඔන්න ක්‍රියාත්මක වෙන්නේ මොනවද? සංනාතරා වීරියා වෛර ක්‍රෝධ ශෝක වීම කනගාටු වීම බයසස අවිශ්වාස රෝග සංසපෘත ඔය එකක්වත් වැඩ කරන්නේ නැහැ හිතේ. අර ඇත්ත දැනගත්තට පස්සේ සම්මාදිට්ඨිය හැදෙනවා. අව්‍යාපාද සංකප්ප මෛත්‍රිය තමයි උතන ඉඳලා වැඩ කරන්නේ. හොඳයි. මෛත්‍රිය මෛත්‍රිය නදීන් දිගට වැඩ කරන්නේ. ආයේ කොතනක මෛත්‍රියෙන් තොර වැඩ පිළිවෙලක් නැහැ ඉතින්. බුදුහාමුදුරන්ගේ බුදුබව ලැබුවාට පස්සේ කොතනකවත් මෛත්‍රියෙන් තොර වැඩ පිළිවෙලක් තිබුණාද කියලා බලන්න. නැහැ. අංගුලිමාල ළඟට ගියා, සච්චකල් ළඟට ගියා, ආලමක ළඟට ගියා, සිංහනාරිකාලා වැනි හැම තැනම මෛත්‍රියෙන් පෙරේලා තිබුණේ මෛත්‍රිය. ඒ වගේම බුද්ධත් කෙනෙකුට පාරමී පුරන් පටන් ගත්තහම උපත්තිම ක්‍රියාත්මක වෙන ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි මේ විශ්වයේ ඉන්න සියලු සත්ත්වෝ මගේ දරුවෝ කියලා හිතන. අන්න මෛත්‍රිය පිහිටුවා ගත්තා. මෛත්‍රිය හොයන්න අර හිතේ හදාපත්ත හොයන්න මෛත්‍රියම තමයි පිස්සුවේ. ඒක ජීවිතයේ රැකගන්න ජීවිතයේ දරුවෝ නම් දරුවෝ රැකින්න අම්ම තාත්තා උත්සාහ කරනවා නම් කොච්චර කරද්ද කියලා. ආන්න ඒ නිසා රැකින්න බගන්න බලු. කොතනකෝ වෛරය අසමත් ආයෙත්. ඊළඟට තව ලක්ෂණයක් තමයි බෝධිසත්ව කෙනෙකුට ඊළඟට කොච්චර මෛත්‍රිය තිබුණත් ඇලීමක් නැතිලු කොයි මොහොතේද ඒ කියන්නේ මරණයට පත් වෙනත් වෙන ඒක තමයි ස්වභාවය. නමුත් අපේ තියෙන පුදුම ඇලී අපේ තියෙන පුදුම ඇලී එකදාරිය සිටිය පුදුම ඇලී දෙන්න සිටිය පුදුම ඇලී අතර පස් දෙනෙක් සිටිය 10 දෙනෙක් සිටිය ඇලීම ලෝභය ලෝභය ලෝභය ඒ වගේම තුන්වෙනි කාරණය තමයි බෝධිසත්ව කෙනෙකුට තියෙන එක කායිකවද මානසිකවද දුකට පත් වෙලා ඉන්නේ සිහිත වෙන්නේ ඕනෑම තැන. එන් හතරවෙනි කාරණය තමයි සුඤ්ඤක් එක්කම අනුත්තර. පොංගකෙටක් හැමතිස්සේම පෛත්‍රි පදනම් කරගත්ත වැඩ පිළිවෙලක් තමයි හැමතිස්සේම ක්‍රියාත්මක. ඒක තමයි මේ ජීවිතයේ ලක්ෂණ ස්වභාවය. ඒක සියලුම සත්ත්වය ළඟ තියෙන පොදු ධර්මතාවය. අර මංකෝ පුරාසූදීන් ළඟත් තියෙනවා කියන්නේ. ආ මේ මෛත්‍රිය කියන එක බතු වෙන විදිහටයි වැඩ කරන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ තව තැනකදී කියනවා මෙහෙම. කෝ ධම්මෝ ධර්මේ නම් කුමක්ද? භූත සය භූත කියන්නේ සත්‍ය. දය දය කියන්නේ මෛත්‍රිය මෛත්‍රිය. මේ සත්‍ය ළඟ තියෙන මෛත්‍රිය. ඒක දිව්‍ය ලෝකයේ අය ළඟත් තියෙනවා, බ්‍රහ්ම ලෝකයේ ළඟ අය ළඟත් තියෙනවා, මනුෂ්‍ය ලෝකෙත් තියෙනවා, පුරුෂන් සත්‍ය අතර අපායක සියලුම සත්‍ය ළඟ තියෙනවා. ආමේ ධර්මතාවය මත ප්‍රගාතයෝ ඒක මතේන විදිහට කටයුතු කරන්න ඕනේ. ඒකට සම්මා දිට්ඨි සම්මා සංකප්පවල අත්තරී විචි සංකප්පයන් අත්තරගා නිස්සම්ම සංකප්ප අධ්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්පෝ. අවිහිංසා සංකප්ප කියන්නේ කරුණාව. අවිහිංසක ක්‍රියා අවිහිංසක කල්පනා කියනවානේ. අවිහිංසක ක්‍රියා කියන්නේ අන් අයට හිද වෙන පීඩා කරන දේවා නොකරන දේ නම් හැමතිස්සෙම හිංසක ක්‍රියා කියන්නේ පීඩා හිහර කරන එක අවිහිංසක ක්‍රියා කියලා කියන්නේ හැමතිස්සෙම පිහිට වෙන එක. පිහිට වෙන එක. එතකොට අවිහිංසා සංකප්ප කියලා කියන්නේ හැමතිස්සෙම පිහිට වීමේ ඕනකම. අනිත් අයට පිහිට වීමේ ඕනකම. මොනවද? අර බෝධිසත්වයන් වහන්සේට මම තියනවා කියන්නේ කායිකවද මානසිකවද විතරපත් වෙලා හිටියේ පිහිට වෙනවා. ඒ පිට වෙන්න බලන්න තියෙන්නේ හිතේ සහනයක්. කරුණාව කියන්නේ අන්න ඒක. කරුණාව කියන්නේ හරියි පරිසින් ඉන්න පුළුවන්. ඔය අනිත් පිට වෙන්න අපේ හිතේ හැදෙන අන්න මේක නේද. කෙනෙකුගේ දුකට පාත් වෙලා ඉන්නවා නම් එයාට පිට වෙනවා. ඒ පිට වෙනකොට අපේ හිතේ හැදෙන සංකප්පයන්, කල්පනාව මොනවද? සුවපත් වේවා, සුවපත් වේවා. අපි අරයව සුවපත් කරන්නයි වැඩ කරන්නේ. නමුත් අපේ හිතේ මේ කල්පනා පහළ වෙනවා. ඊට පස්සේ අපේ ජීවිතේ සුවදායක පැත්තට පත් වෙනවා. ඒකට මම කුංචි හොඳ කතාවක් කියන්නම්. මම අධ්‍යාපනය ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන්න මම ගියා ස්කූල් එකට දිනපතාම ඉන්නේ යන කාලේ මම පාරක දැක්කම දවසක මහත්කෙක් ඇවිල්ලා මාව ඉස්සරගෙන ගියා යාළුවා ඉංජිනේරු. ඉතින් ඒකම ආර්ථිකයේපත් තමයි මම ඉතින් ඔය බණ කියනවා බස් කාර්යකට නැංගලම් බස් එකට නැංගලම් කාට හරි මගේ ඉස්සරට බණ කියනවා. ඒක මගේ ක්‍රම වේගය. නිකන් වැඩකට නැති දේවල් කතා කර කර ඉන්නේ නැහැ. ප්‍රයෝජනවත් ඇති දේවල් තමයි කතා කරන්නේ. ඉතින් මම කතා කරමින් යන්නේ ගමන් බණ කියන ඉස්සරකට මේ මහත්යම් මම දැක්කේවා අනේ අපේ අහමගුරුවන්ට කියන්න හරි වටිනවා. මගේ තාත්තා අසනීප වෙලා හිටියා. පිළිකාවක් ඇදලා. මම මේ තාත්තා වෙනුවෙන් රැකියාවෙන් හරි වුණා. ඊමණක් දීලා අයින් වෙලා මං ගුවාරය මහන් කියලා මේ තාත්තට උපකාර කළා. හොඳ අමාරුවක් ඇදුණා. මේ තාත්තා නැති වුණා. මාස 14. ඉතින් ඊට පස්සේ මම නැවත රැකියාවට ගියා. ඉස්සෙල්ල මට වාහනයක්වත් තිබුණා. දැන් මට වාහන හතරක් තියෙනවා. මගේ තනතුරේ ප්‍රොමෝෂන් ලැබුණා ගොඩක්. මම හිතුවේ මගේ තාත්තා පිටිපස්සෙන් ඉන්නවා කියලා. දැන් තාත්තා නැතිවලා අවුරුදු 4ක් වෙනවා. ඒ වුණාට පුදුම ජීවිතයක්. ඉතින් මම එතනදි පැහැදිලි කරලා දුන්නා. මේ හිතේ තාත්තා කෙනෙකුට ආදරෙන් කරුණාවෙන්මයි සැලකන්නේ. බොරු කරුණාවක් නෙවෙයි. දෙවියෙක්ක් නෙවෙයි. මොනම විදිහකටවත් මුදල් බලාගෙන සැලකන එකක් නෙවෙයි. අලංකෝම. සාංගිත කොට තමන්ගේ හිතේ ඇතිවෙනවා සාප දුක්නතිය සුවසේ ඉන්න ඕනේ. හිතේ තමන්ගේ හිතේ ඇතිවෙන දුක්නතිය සුවසේ ඉන්න ඕනේ. අන්න එතකොට තමන්ගේ ජීවිතේ දුක්නති පැත්තට පත් කරලා දෙනවා. ඒ හිතෙන් කරලා දෙන්නේ. හිතේ යන හිතේ ගැටේ සම්පත් ලැබලා දෙන මානික රත්නය. මේ මනික රැක ගන්න කියන්නේ මඩේ දාන්න. අපි ඒක නිතරම මඩේ දානවා. නිතර නිතර මඩේ දානවා. අර කුණු ගොඩේ දාන එක තමයි කරන්නේ. අර සීවි අර කෙලස් වලින් සාමයේ. ඉතින් අර අරය අවංකම තාත්තවින්ෙන් අර විදිහට වෙනකොට. තමන්ගේ හිතේ තියෙන සුහල සිත් පහළවෙ. මේ තෙන්ගතුන් අහලා තියෙන අභිධර්මයේ සඳහන් කරනවා. සෝමනස්සතාවකට ඥාන සම්පයුක්ත සංකාරික සිත් කියලා කියන්නේ. එයා මේ වගේ උසස් සිත් පහළ වෙන්නේ අම්මා තාත්තට කලකිරුකොට. එතකොට ආමීට පස්සේ ඒ හිතෙන් තෑගි භෝග ලබලා දෙනවා. මේ පැටිකඩවල වලින්. ඒක තමයි කරන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ උගන්වනවා අර වසල සූත්‍රයේ ඉන්න අම්මා තාත්තට කලකිරුන කෙනා ඉන්නෙන්න ජීවිතේ යන කලකිරුන කෙනා පිළිස්සක්. ඒක තමයි යන්නේ. විද්‍යාංගරේ පාරාසංක කල්පලක්ෂයක් සිස්සනේ කෙරෙන්දිරිය කියන්නේ මොනවද? මිනිස්සුන්ට කරන හැලපීමමයි කලේ දිගින් දිගට. තමන්ගේ වතු පිටි බන්දනේ, ඕ වා යාන වාහන බන්දනේ, තමන්ගේ අපකය බන්දනේ, ලේමස් ධාරණ ආර බන්දනේ. ඒ වගේම මේ ජීවිත පරිත්‍යාගයෙන් මේ කලේම අර මහා කරුණා ගුණය තමයි මතුවේ හැමතැන. ඉතින් ඒ වගේ ප්‍රතිඵල සත්‍යික රජකම් සිටුකම් සිටනක උගරපත් වෙන කෙනෙක් නැහැ. මහා ප්‍රඥාව ඇති, මහා වීරිය ඇති, වේරිදී මේ මහා ගුණ ධර්ම නැති. ඉතින් මතුවනවා කියන්නේ මොකද? මේ හිතේ ශක්තියෙන් තමයි මතුවේ. ඒවා හිතේ තියෙනවා. ඒවා හිතේ තියෙනවා. බුදුහාමුදුරේ කොතනක සඳහන් කරනවා මෙන්න මෙහෙම. මේ කුඩා කෝලින් යම් දවසක මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා වීරිය කරනවා නම් ඒයටත් බුදු බව ලබන්න පුළුවන්. ඒ කියන්නේ ශක්තිය ඇතුළත තියෙනවා. නැති වෙලා තියෙන මොකක්ද? අර කෙලස්වල. ඉතින් සංසාරයේ දුක් විඳින්නේ මේ කෙලස්ම පදිංචි කරගෙන. මේ දැන් දුක් විඳින්නේ කෙලස් පදිංචි කරගෙන. ලෙඩ රෝග ප්‍රශ්න ගැටලු මොනේ දේවල් වලින් පීඩා විඳින්නේ මේ කෙලස් පදිංචි කරගෙන. සක්‍ල මහ රහතන් වහන්සේට ආයුෂ අවුරුදු 160ක් තිබුණේ අර කුසල පැත්ත දිනු කරගෙන කෙලස් පදිංචි කරගෙන. ආරියපුත්ත මහ රහතන් වහන්සේට අවුරුදු 140ක් ජීවත් වෙන්න පුළුවන් නේ කුසල පැත්තට. ඉතිහාස ඥාන ලැබුවේ ඇයි? ආනන්ද හාමුදුරුවෝ ත්‍රිපිටකයේ මුලින්ම හිතේ පිටකත කරගත්තු කොහොමද? ඊයරාර හොඳ පැත්ත දිනු කරගත්තා. ඔන්න ඕකෙන් හිතා ගන්න මේ හිත කියන්නේ හරි පුදුම එකක්. ඒක ගුණයන්ගෙන් ත්‍රිත්වයක්. බලයන්ගෙන් ත්‍රිත්වයක්. ශක්තියෙන් ත්‍රිත්වයක්. ඒකට පුළුවන් හැම සතකටම ලැබලද සම්මා සංකප්ප දීනු වෙන්න දෙන්න ඔය හිත තමයි ශ්‍රේෂ්ඨ කප්පට පත්. අන්න ඒ තනත්තාගේ සම්මා වාචාම සමස්තයක්. ඉච්ඡා වාචනේ සම්මා වාචා දිගින් දිගට ප්‍රයත්නෝ. කරපිස්සේම කතා කරන්න ගියාම අනිත්‍යනාගේ හිත නිවෙන, අනිත්‍යනාට පහසුවක් වෙන, තමන්ගේ හිත නිවෙන, තමන්ටත් පහසුවක් වෙන මේ වැඩ පිළිවෙලේ තමයි. ඉතින් ඔන්න ඒ වගේ වෙන්නේ හැම පිස්සෙම තමයි ජීවිතේ ප්‍රසහයක්. ඉතින් මම අර මෙතන ඉඳලා සිත් මතක් කළ විදිහ අර අම්මට අර පිළිකාරෝහලට ඒ කඩගෙනුච්ච අම්මට මං කෝ අද ඉඳලා සම්පූර්ණ අත්හරින්නේ වැරදි වචන භාවිතා කරගෙන. පිට පීඩාවට පත් වෙන වචන භාවිතා කරමින් අත්හරින්නත් කරලා අද සිත ප්‍රාර්ථනා කරන්න මට නිරෝගී සම්පත්තිය ලැබෙන්නේ. මේ පෙර සම්පූර්ණ රෝගාබාධ නිරියක. ඉතින් අර එක අම්මා කෙනෙක් මරණයටම පත්ලා බොහොම ධනවත් අවුල් දෙකක් මේ අම්මගේ ධනිය නැතිව ගිහින් මේ ලෙඩේට වියදම් කරේ. ඉතින් මම වැඩ පිළිවෙල කිච් කියලා දුන්නා මේ ඒ විදිහට හිතලා උදේ පාන්දර නැගිටලා හිතට කියන්නේ මාන නිරෝගීමත් කෙරුවට ස්තුතියි කියලා මෙන්න මේ වාතාව කියන්නේ කියලා වාතාව දෙකක් දීපන්. ඉතින් මාගේ සාමාරක පස්සේ ඇවිල්ලා කිව්වා අමදාන් මම කයක් එකමාරක් මේ ධාතදෙක සීව ආමුදෙන ධර්මගේ ලෙඩේ සම්පූර්ණ සුදුපත්. ඒ අතර දෙහෙත් ගත්තා දැන් ලෙඩෙත් නැහැ නේද? ඉතින් වාර කීපයක් මම කෝච් එකට පනින්න කියලා හිතුවා සස්සය වර. ඉතින් අහගන්න. එතකොට තමයි ධාන්සේගේ මේ දේශනේ අහන්න ලැබුණේ. දැන් මම හොඳටම සුවෙන්නේ. එතකොට බලන්න තියෙනවා. ඒ විදිහට මම ගොඩක් මිනිස්සුන්ට පීඩ වෙලා තියෙනවා. මේ වර්තමානයේ හිතන පිළිවෙල નિවරදි කර ගැනීම ධර්මාව කුල වීම තුළ තමයි ජීවිතයට හැකවරක ලැබෙන්නේ. සම්මෝහයේ රක්ෂිත ධම්මකාරී කියලා නිදහන් දෘක්‍ය ධර්මානුකූලව ජීවත් වෙන කෙනා රක්ෂිතව හැම තැනක් තිබෙන. ඒ ධර්මානුකූලව ජීවත් වෙනවා කියන්නේ ආයතන තුළින් ගන්නා වූ පරිදෙක හිත කිලිසි කරන්නේ නැහැ. ඒ වගේම හිත මනෝ කර්ම හදාගන්නේ නැහැ. වචනෙන් වචී කර්ම අහිතකර පැත්තට හදාගන්නේ නැහැ. ඒ වගේම ශරීරයෙන් අහිතකර පැත්තට කාය කර්ම හදාගන්නේ නැහැ. කාය කර්ම, මනෝ කර්ම, වචී කර්ම කියන සියල්ලම කුසල පැත්තටම තමයි හදන්නේ. ඒ හදනවා කියන්නේ අර හිත කුසලයට සිරි කරනවා. ඒ කියන්නේ අර නිස්කම්ම සංකප්ප ඒ අත්හැරිය යුතු දේවල් අත්හැරලා අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප එන්න මේ දෙක හොඳට දිනු කරා. රාගය දිනු වෙනකොට හිතේ ස්වභාවිකව පවතින වෙන අර ප්‍රകൃතිය පිරිසිදු ගතිය ඇති වෙන්න පටන් ඒ මෛත්‍රිය කරුණාව කියන මේ හැම හිතකම තියෙන එක. ඒක තමයි මේක මතු කරගන්නයි මහන්සි වෙන්නේ. ඉතින් තාම මේක තියෙන මුදිතා උපේක්ෂා කියන එක දිනු කරගත යුතු ඒවා මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ ජීවිතය දැකලා හසු වෙන ඕකේ කෙනෙකුට අපහසු දෙයක් හේතු දිනේ දැකලා සතුට වෙන්න බැරි තමයි. තාන්නේ අසතුට වෙන්න වෙන්න තමන්ගේ හිතේ අසතුට හැදෙන්නේ. ඇති වෙන්න ඇති වෙන්න තමන්ගේ ජීවිතේ පිරින්න පටන් ගන්නවා. අනුන්ගේ දිනේ දැකලා අසතුට වෙනවා. දහදෙනුන්ගේ දිනේ දැකලා අසතුට වෙනවා. අසතුට වෙන්න වෙන්න තමන්ගේ හිතේ මේ අදහස් පහළ වෙනවා. තමන්ගේ ජීවිතේ පිරින්න පටන් ගන්නවා ඒක නිසා. දැන් තමන්ගේ හිත බලනවා මේ අදිනේ ඉඳලා හැදෙන්නේ. කල්යහකම දාලා ඉතයි. ඉතින් එතකොට සමහරවිට ඕක නැති දෙයක් අය අන්න බොන්න නැති අය කිසිුණාය එහෙම නැත්නම් යක්ෂ ප්‍රේත ඒ අපාය වල ඉන්නේ අදිට. ඇයි නෑ දිනුනේ කරදර නැති කරුද? ඊළඟට ඉතේ ආව සුදු බෞද්ධ දෙහි. යාති දේක කුල මල ත්‍ස්ක දේක ආගම් දේක ඒ මොහොක්කල් නැ මේ ලෝකේ දී වෙලා ඉන්නේ. මිනිස්සු විතරයි වෙන කවුරුවත් නැහැ. අන්න ඒ අදහස ගන්නවා. මේ ලෝකේ ඉන්නේ මිනිස්සු. බලංගර හාමුදුරුවෝ ළඟට ළමෙක් මහන වෙන්න ආවොහම ඒ ළමයා තාපතියක ප්‍රශ්නේ ඇවිල්ලා කියලා දෙන ස්වාමීන් වහන්සේ මා ගහන කරා. පිටා මොන ජාතියද කියන්නේ? මම සිංහල ජාතිය. එහෙනම් ඔයා මහාන කරන්නේ. ඊට පස්සේ මෙයා ගිහිල්ලා වුණ සතියකට පස්සේ ආය ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ මම මහාන කරා. පිටා මොන ජාතියද? සිංහල ජාතිය. එහෙනම් මහාන කරන්නේ. ආයෙ ගිහිල්ලා මෙයා වුණ මහන්සියලා ප්‍රශ්නේ හොයලා උත්තරේ හොයාගෙන එනවා. ඇයිලා කියනවා නේ ස්වාමීන් වහන්සේ මම මහාන කරන්නේ. පිටා මොන જાතිය? මම මනුස්ස જાතිය. ආ එහෙනම් සිහිසුක මේක තමයි අදට මහාන කරනවා කියලා මහාන කරනවා. අන්න බලන්න. ඊළඟ මේ ලෝකේ කොහේ ගියත් සිහිසුක තියෙන හේතුව හිතේ අර කොටුනේ. වෙන්නේ නැහැ සක්කාය දිට්ඨි නැහැ. විතරම අසමගුණ තුනී කරාර නායක හමුදුව. එතකොට ඒක කඩලා තමයි මහාන කරන්නේ. ඒ නිසා මිනිස්සු එක තියෙනවා. ඒකට ඔය අපි ඇතුළත තියෙන ඔය පොතු වීන් වලින් අපිට අයින් වෙන්න පුළුවන් නම් බුද්ධ බව පොදු හැංගීම හදාගන්න. සූර්යාගේ එළිය දෙන්නේ ධාතු වේද ආගම් වේද පස්ස වේද වර්ග ඔය හොයන්නේ උපදෝම කරති. වාදයේ ලෝකෙට දෙන්නේ හැම සත්‍යයකම ජීවත් වෙන. දුෂ්ක්‍රයාටයි හොඳ මිනිස්සයාටයි බුදු ආමුදලයන්ටයි කියන දේ. අන්න ඒ වගේ පොදු ගැතියි. බුද්ධ බව පොදු හැංගීම ආ මේක මතු කරගත්තා. ඔන්න ඒ தත්ත අපට ජීවන කර ගැනීම කරගන්න ඕන. ඉතින් මේ හිතේ තියෙන මහා විතරීතර தත්ත ඇතිවෙ අනේ. ඒවා යටපත් වෙන ආකාරයට මේ ඉන්ද්‍රයන් වලින් අපි පෙරතුරු අරගෙන තියෙනවා. මේවා හොඳ පිළියම් කල්පනායෙන් යෙදෙනු. මේවා මේ සුණු ඇතුළු වෙන එක වළක්ව ගන්න ඕන. ඒක නිසා තමයි සීය හදාගන්න කියන්නේ බුදුහාමුදුරුවෝ. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ කියලා කියන්නේ ඒකයි. සීයත් ප්‍රඥාවත් ඒ වගේම වීර්යයත් ඔය දෙක තමයි ඊළඟට අයිති වෙනවා ශ්‍රද්ධාව සමාධිය පංච ඉන්ද්‍රයන් වැඩ කරනවා අවිද්‍යා දෝමනස්සම් ලෝභ දේශ දෙකට වැටෙන්නේ නැතුව බේර ගන්න හිත කියන එකයි කියන්නේ ඉතින් මේ සතිය ගන්න උගන්වන්න ඕනේ ඉතින් මේ තින්නතෙන් හැම දිනාටම අවංගයේ හිත රැක ගන්න මේ දැන් මේ වෙලාවේ ඇහුවා වූ ධර්ම මේ ධර්ම දේශනාවේ ආනුභාවයෙන් සත්‍ය මේ තින්නකින් හැමදෙනාටම මේ තමන්ගේ හිත රැකගෙන සම්මාදිට්ඨිය පහළ කරගෙන කටයුතු කරන්න අවශ්‍ය සත්‍ය ධෛර්යය ලැබියා කියලා ප්‍රාර්ථනා කරලා දැකේවා. මේ රැස් කරගත්තා වූ සියලුම අපේ මේ සෙන්ගතුන් ගමන් නියගිය සියලුම දාතින් අනුමෝදන් වේවා. ආයු වර්ණ සැප බල සංඥාගත දීහි වාසපත් වේවා. පතන දෝධියකින් නිවන් සම්පත් සාදාගත්වා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම සියලුම සම්මිය දෘෂ්ටික දෙවියන් මේකෙන් අනුමෝදන් වේවා. ආදී සාස්තුමහේ සාස්තු සැපකින් සැපකටපත් වේවා. අපට බෝධියකින් නිවන් සම්පස්සාදා ගන්නා සාධිතා. ඒ වගේම අප හැම දෙනාගේම ගුරුවර දෙවියන් කියන්න මේ පින් බලෙන් ආයු වර්ණ සැප බල සංඥා ලැබී වේවා. මේ පින් තුන හැම දෙනාටම අපටත් මේ පින් තුන හැම දෙනාටම ඒ අපගේ ගුරුවර දෙවියන්ටත් උතුම් නිවන් සම්පත් නිසම මේ පින් සාධිවා. සාදු විකල්පනේ අපි සාමෙන් මහන්සියකින් යම් කරුණු හැදිරි කර ගැනීමට මම ඉස්සරහට අවස්ථාවක් කරගන්න පුළුවන් ලබන සතියේදී මම අද දවසේ නියමිත ධර්ම දේශනාවෙන් වන මෙතනින් මාවත් පත් කරන සාමෙන් මහන්සිය නා ප්‍රමාණකින් හොබයි පෙරයන් කරනායි දීර්ඝාස ලැබීවා පෙරවන් සමය.